පුස්සල්ල ශ්‍රී කුණ්‍යෝදාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ භාවේත කුසල ධම්මේ ආසේවති වද්දේති තායාති භාවනාති තී ධර්මදේශනාවන් ශ්‍රවණය කරන ලබන සදහවර පින්වතුනි දානශීල භාවනා යන කරුණු අපිට ත්‍රිද පුණ්‍යක් ක්‍රියා ගණයට යටත් කරන්න පුළුවන් වගේම ආමේශ පූජා ගණයටත් යටත් කරන්න පුළුවන් බුදුන් වහන්සේගේ යන්නේ මල පවතිනවා දේමානි භික්ඛවේ පූජානි කියලා පූජා වර්ග දෙකක් තිබෙනවා බුදුන් වහන්සේ වෙනුවෙන් කරන්න සමහම් කරන අතර ඒතද අග්ගම් වික්‍රේ දේමානි පූජානි මේ පූජා දෙක අතරින් වඩාත් අග්‍රවන්නේ ධම්ම පූජාවන් හෙවත් ප්‍රතිපත්ති පූජාවයි කියන එක බුද්ධ වචනයක් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවායි කියන වචනය සමාජයේ පවතිනවා ආමිසයට වඩා ප්‍රතිපත්තියට මුල් තැන දුන්නයි කියන ප්‍රකාශය සහ ප්‍රදර්ශනයත් අපට මාධ්‍ය හරහා දකින්න ලැබෙනවා එසේ සඳහන් කළ පමණින් කෙනෙකුට ප්‍රතිපත්ති පූජාව වේදෙන්ට ලැබෙන්නේ නැහැ හැකියාවක් ලැබෙන්නේ නැහැ ප්‍රතිපත්ති පූජාව කියන එක අවබෝධයක ප්‍රතිඵලයයි අවබෝධයක් ලබා ගැනීමෙන් පසු අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයයි එබැවින් අප මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ සැබවින්ම බුදුරජාණන් වහන්සේ විසෙහි ප්‍රතිපත්ති පූජාවේ යෙදෙන්නේ කෙසේදයි කියන කරුණ පැහැදිලි කරන්නයි විශේෂයෙන් අද දවසට අදාළ සිදුවීම් ගත් කල ඔබට සෑම විහාරස්ථානයකින්ම වගේම සෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු පරණාමන් ලැබෙන්නට ඇතයි කියලා මා හිතනවා. එබැවින් ඊට වඩා වැඩිමනක් යමක් ඒ වෙනුවෙන් පැහැදිලි කරමින් කාලය ගන්න අප කල්පනා කරන්නේ නැහැ. කොමක්ද මේ ප්‍රතිපත්ති පූජාව කියන්නේ කියන එක පැහැදිලි කිරීම තමයි අපේ අරමුණ වන්නේ. මා ඉපදුන හැදෙන වැඩෙන සමාජය පිළිබඳ මට මතකයක් තියෙනවා. ඒක අවුරුදු 50කට 55කට ඉස්සර සමාජයක්. ඒ සමාජයේ අපේ මුතුන් මිත්තෝ අදාපාතර නැහැ. වුණත් බෞද්ධයෝ. වුණත් තිබුණ බෞද්ධකම මම දැකලා තිබෙනවා. විහාරස්ථානයකට දායකත්වයේ ලබා කටයුතු කිරීම, හිපින්කම් වලට උදව්පකාර කිරීම, තමන්ගේ නිවසන පිරිවසේ සිදු වෙන්නා වූ කටයුත්තකදී අවශ්‍ය මංගල අවමංගල කාරණා කටයුතු වලදී පූජනීය මහා සංඝරත්නය අවදාන ශාසනා ලබා ගැනීම. දරුවන් වශයෙන් දහම් පාසල් යාම සහ වයවෘද්ධ භාවයට පත් වී ඇතැම් විට සිල් සමාදන් වීම කියන කාරණාවෙන් එහාට ඔය කියන කරුණ සමග ඉදිරියට ගිය බවක් මේ සමාජයේ අපි දකින්නේ නැහැ. මේ මා ඉපදුන හැදුන වැන්න සමාජයේ විහාරස්ථානයක් ඇසුරු කොටගෙන භාවනාව කියන එක තිබුණයි කියලා මට මතක නැහැ. 60 ගණන්වල විහාරස්ථානවලට විකල්ප ක්‍රියාමාර්ග වශයෙන් හෝ නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ ඉදිරියෙන් පැවතුනා රක්ෂිත වනාන්තර මුල් කොටගෙන සෙනසුන් ආරණ්‍ය සේනාසන කියලා කියනවා. මේ සෙනසුන් වලට අනාය ගාව තමයි යන්නට උද්‍යෝගිමත් වුනේ සහ සෙනසුන් වලට යාම පිළිබඳව ඇති වුණ ප්‍රචාරයන් හිදී තමයි භාවනාව කියන වචනේ තරමක් එළියට ඇවිත් තිබෙන්නේ. එසේ වුවද ඒ ගියාය වුණත් යම්කිසි සීමා සහිත දුරකට යමින් නතර වුණාය රුණාම ඊට එහාට උන්ට යන්න පුළුවන් වුණයි කියලා දැනටත් අපාතර ජීවත්ව සිටින සහ අපාතරෙන් ඉවත් වෙ ඉන්න අයගේ ජීවිත තුළ අපි දුටුවේ නැහැ. එබැවින් ඒ ආමගෝස්සේ භාවනාව යන්නට ප්‍රසිද්ධියක් ලැබී පවතිනවා. ඒ වගේම ඉල්ලුමක් පවතිනවා. සාමාන්‍යයෙන් වාණිජ මට්ටමින් කතා කරනවා නම් අද භාවනාවට හොඳ වෙන්න පළක් තිබෙනවා. අද බොහෝ දෙනෙක් ඒ පිළිබඳ උද්‍යෝගිමත් වෙනවා, උත්සාහවත් වෙනවා. උද්‍යෝගිමත් වූ පමණින්, උත්සාහවත් වූ පමණින් බුදු සමය සඳහන් භාවනාව යන්න කළ හැකි දෙයක් දැයි කියන ගැටලුව මට නම් තිබෙනවා, අනිත් සමාජයට නොතිබුණාට. එබැවිනුයි අපි මේ කරුණ ඔබ ඉදිරියේ පැහැදිලි කරන්න කල්පනා කරන ලබන්නේ. ත්‍රිපිටකයේ තිබෙනවා සුතවන්ත කියලා සූත්‍රයක්. මේ සුතවන්ත කියන සූත්‍රයේ තිබෙනවා හරි ලස්සන පාඩයක්. සුතවතා කෝපනායස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතම් වාති. මේක වදනෙන් වදනට පැහැදිලි කරන්න ගියොත් එක අර්ථයක් වෙනවා. සුතවන්ත කියන එකේ තේරුම එතකොට මේ අසූපිරු පුද්ගලයෙක් වෙනවා කියන එක. බහුසුත භාවයටපත් වෙනවායි කියන එක. ඒ ඇසුවයින් පස්සේ අසූපිරු පුද්ගලයෙක් වුණායින් පස්සේ මොනවද නුවණින් මෙනෙහි කරන්න ඕන කියලා තමයි ඒකෙන් අහන්නේ. පිළිතරෙත් පාතිනවා සුතවතා කෝපනායස්මා මහකොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනස කරෙයාති කියලා. ඒකටත් අර වගේම පාලි වේ සිංහලට පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්න පුළුවන් අපට. නමුත් මා ඒ වදනින් වදන පාලියට පරිවර්තනය කිරීම වෙනකොට මෙහි ගැඹුරු අර්ථ වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නම්. මහාකොට්ටිත හාමුදුරුව සරියුත් හාමුදුරුවන්ගෙන් අහන්නේ බණ ඇහුවනම් මොකද කරන්න ඕන කියලා. සරියුත් හාමුදුරුව උත්තර දෙන්නේ බණ ඇහුවනම් භාවනා කරන්න කියලා. සරලම අර්ථයක් මම ඔය පෙන්නුවේ. වදනින් ගන්න නැතුව ගැඹුරු අර්ථයක්. එතකොට එහි සඳහන් දෙය තමයි බණ ඇහුවා නම් භාවනා කරන්න කියන එක. අන්න මේ භාවනාව ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දෙයක්. නමුත් භාවනාව කළ යුත්තේ භාවනාවෙන් කෙරෙන්න ඕනේ මොකක්ද, මොකටද අපි මේක කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් පසුයි. එහෙම අවබෝධයක් ලබා ගත්තේ නැතුවම කරන්න යනකොට ඒකේ දිශානතිය වෙනස් වෙන්න පුළුවන්. වැරදි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ නම හෝ බෞද්ධකම තිබුණාට ඒ කරන භාවනාව බුදු සමයට ආත් නොවෙන්න පුළුවන්. එබැවින් මේ පිළිබඳව ගැඹුරින් හොයා බලන්න ඕන. වත්මන් සමාජය ගන්න, වත්මන් අපේ ධර්ම ශාලාවක් ගන්න, අපේ අම්මලා නැත්තම් අපේ තාත්තලා, එහෙම නැත්තම් වර්තමාන වත්මන් යුගයේ සහෝදර සහෝදරියන් වශයෙන් ඉන්න අය. ආනාපාන සති භාවනාව, බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, සක්මන් භාවනාව ආදී වශයෙන් මෙහෙම විවිධ භාවනා දන්නා විවිධ භාවනා කරන අයත් ඉන්න අහුරු කරගෙන. එවන් යම් යම් ආකාරයක සිතක් සිතේ සාන්තියක් ලබා ගත්ත අයත් ඉන්නට පුළුවෙනි. ඒවත් කෙටි කාලීන ප්‍රතිඵල දෙන්නත් පුළුවෙනි. සාමාන්‍යයෙන් ඒ බඳු දේවල් වලින් කෙටි කාලීනව සිත සංසුන් වෙන බැවින් ඒ කියන්නේ කෙලස් මුල් ගැලවී යාමකින් තොරව යටපත් වීමකින් සංසුන් වෙන බැවින් මේ සංසුන් බවට අනුබද්ධව රුධිර පීඩනයේ පහළ යාමක් හෝ රුධිරයේ ශීලි සංඝටකයන් අඩුවීමක් හෝ ආදි වශයෙන් යම් යම් ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවෙනි. නමුත් බුදු සමය සඳහන් මේ භාවනාව යන්නේ අරුතේ බඳු සරල ප්‍රතිඵලයක් ලැබෙන එකක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕන වැදගත් කරුණක්. බුදු සමය පමණක් නොවේ ජෛන සමය. ඒ වගේම වර්තමානයේ ප්‍රචලිත පවතින යම් යම් ආගමික කොටස් අතරත් මේ භාවනා කියන එක යටතේ යම් යම් දේවල් කිරීම පවතිනවා. අපට අවශ්‍ය වන්නේ යම් යම් අය කරන්නා වූ යම් යම් දේවල් ඒවා බවකින් තොරව කරන එකද සම්මා සම්බෝධියට පත් වුණා වූ ලෝකරුබුදු පියාණන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා වැඩ සිටිමින් බොහෝ ජනයාට හිතසුව පිණිස කරුණු පැහැදිලි කරමින් තුම්මේ කිච්ඡං ආතප්පං යටතේ සඳහන් කළ කරුණද තුම්මේ කිච්ඡං ආතප්පං කියන එකේ තේරුම උඹලා විසින් කළ යුත්ත කළ යුතුයි කියන්නේ. කළ යුත්ත කිරීම සඳහා මාර්ග උපදේශකත්වයක් ලබා දෙනු ලබන්නේ තථාගතවරු විසින්. එබැවින් මාත් දකින දෙයක් තමයි භාවනාව අනවශ්‍ය කිසිවෙක් මේ සමාජයේ නැහැ. හැමෝම භාවනාවට අවතීර්ණ වේ යුතුයි. නමුත් එය අනවබෝධයෙන් කරන්න පුළුවන් දෙයක් වශයෙන් මම දකින්නේ නැහැ. අපගත මාත්‍රිකා පාඨය ගන්න. භාවේත කුසල ධම්මේ ආසේවති වද්දේති ඒතායති භාවනා. යම් දෙයක් භාවිතා කිරීම තුළ කුසල් ධම් වැඩෙනවාද? ඒකට භාවනාව කියලා කියනවායි කියලා පෙන්වලා තිබෙන්නේ. දැන් කුසල් ධම් වැඩෙනවායි කියන එක තේරුම් ගන්න ඉස්සර වෙලා. කුසල් ධම් වැඩෙනවායි කියන එකේ තේරුම පින් වැඩෙනවා කියන එක නෙමෙයි. පින් වැඩෙනවාට කියන්නේ පුණ්‍යක්‍රියා, පුණ්‍යාභිසංකාර කියලා. කුසලයේ කියන වචනේ තියෙන්නේ දස කුසලයෙන් වෙන්වීම ළඟ. ඔබ දන්නා වූ ප්‍රාණඝාත දත්තාන කාමවිත්‍යාචාර ආදී කොට ඇති සිතින් කයෙන් වචනයෙන් සිදෙන්නා වූ අකුසල් 10ක් පැහැදිලි කරන බුදුසමයේ ග්‍රන්ථයන් ඉහෙතකී දස කුසලයෙන් වෙන්වීම දස කුසලයයි කියලා පෙන්වලා තිබෙනවා. මජ්ක්‍ධිමනිකායේ පවතින සම්මාදිට්ඨියනි සූත්‍රවලත් මේක පවතිනවා. විරතියක් කුසලයේ යනවා කිරීමක් නෙවෙයි එතකොට අකුසලයන්ගෙන් වෙන්වීමක්. දැන් මේ ආසේවති කුසල ධම්මයේ කියන කේ තේරුමත් එහෙම වෙන්න ඕන. ආසේවති ඈ කුසල ධම්ම වැඩෙනවා. කුසල ධම්ම වැඩෙනවා කියන කේ තේරුම එතකොට අකුසලයන්ගෙන් දුර වීමක් සිදු වෙනවා කියන එක නෙමෙයි. එබැවින් අප කුසලයේ කියලා කියන එක පුණ්‍යාභිසංකාරයේ වශයෙන් සලකන්ත අවශ්‍ය නැහැ. අභිසංකාර ධර්මයන් පවතිනෝනේ පුණ්‍ය අපුණ්‍ය ආනිජ්ජ කියලා. නමුත් මේ කුසල කියන වචනේ සඳහන් වෙන්නේ ඊට වඩා වෙනස් ගැඹුරු අර්ථකින්. සාමාන්‍යයෙන් කුසල කියන වචනේ සිංහල අර්ථය දක්ෂතා කියන එකයි. කුසලතා පූර්ණ කියන වර්තමානට අරන් තින්නෙත් ඒක තමයි හැකියාව දක්ෂතා කියන එක. එතකොට මෙතන කුසල කියන අර්ථය ගත්තහමත් මේ දුක් ගෙනත් දෙන්නා වූ මූලයන්ගෙන් ඉවත් වීමට ඇති හැකියාව තමයි මෙතන කුසලතා බවට පත් වෙනවායි කියලා අපි හිතන්නේ. එබැවිනුයි අපටය වඩාත් පැහැදිලිව තේරුම් ගන්නට කරුණ දැන ගැනීම අවශ්‍ය වන්නේ. මෙහිදී මා ඓතිහාසික මූලාශ්‍රයක් කරා යොමු වෙනවා ඔබේ අවධානය සඳහා. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කාලය අවුරුදු 80යි. බුද්ධත්වයෙන් පසු වැඩ සිටි කාලය අවුරුදු 45යි. ඒ කාලය තුල උන්වහන්සේ මොනවද කළේ? උන්වහන්සේට ඒ කාලය තුළ දුකින් අත මෙදීමට යයි කරන්ට යමක් තිබුණේ නැහැ. මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත් වී සමාජයට ආවේ කළ යුතු සියල්ල කරලා ඉවර වෙලා. අනතුරුව උන්වහන්සේට කරන්න තිබුණ දේ තමයි පූර්ණ කාලීනව පරාර්ථය දෙන එක. සමස්ත සමාජය කෙරෙහිම අවධානය යොමු කරලා කිසියම් කෙනෙකුට මේ තමන් විසින් නොදන්නාකම නිසා වැටෙන අනතුරෙන් ගැලවීම සඳහා පුළුවන්කමක් තියෙනවාද? ඒ දවසේ මාර්ගෝපදේශකත්වය ලබා දෙන එක. ඔය නොදන්නාකම නිසා වැටෙන අනතුර කියන වචනේ මම විග්‍රහ කරන්න වෙනවා. හැමදෙනාම මේ ලෝකෙට උපදිනවා. හැමදෙනාම සැප කැමැත්තෙන් ඉන්නවා. නමුත් සදහම් මි සරණ නොලබන හැම කෙනෙක්ම නොදන්නා මාවතක යන්න ගොස් ජීවිතයේ අනතුරු හෙලා ගන්නවා. එහෙම නැත්නම් දුක් සහගත ස්වභාවයේ ජීවිතේ වැඩි කරගනු ලබනවා. මෙවැනි තමයි බුදුරෙක් වෙන කෙනෙකුගේ අවාදාන ශාසනා මාර්ගෝපදේශකත්වය මේ අනතුරින් ගලවා ගැනීම පිණිස සමාජයට අවශ්‍ය වන්නේ. මෙහිදී අපට දකින්න පුළුවන් කරුණක් තිබෙනවා. උන්වහන්සේ ගම්නියම් සසාරා වැඩම කරන ගමනේදී ගොවි බිම්වල, කමත්වල, ගස් යට, කුඹල් ශාලාවල සහ මේ ආදී වශයෙන් නොයෙකුත් තැන්වලට වැඩම කරලා තිබෙන බව, සාකච්ඡා කරලා තිබෙන බව, අනේ තීර්ථක ආරාම වලට ගොස් සාකච්ඡා කොට තිබෙන බව ආදී වශයෙන් දැනගන්න ලැබෙනවා. සූත්‍ර පිටකයේ පරිහරණයේදී තේරෙන දෙයක් තමයි හැම විටම උන්වහන්සේ හමුවට ආවා වූ අයට ආග්‍යතරතර කතා කරලා වාඩි වෙලා සන්තෝෂයටපත් වෙන්න ඕන කරුණු කතා කරලා පුද්ගලයාට අදාළ ආවාදාන ශාසනන් කළ බව සහ උද්‍යෝගිමත් කළ බව සහ ඒවා යෙදවූ බව වික්ෂුන් වහන්සේලා නම් විශේෂයෙන් ඉවේ යොදවලා තිබෙනවා. ඒ කලාව සූත්‍ර දේශනාවල සංඛ්‍යාව ආසන්න වශයෙන් 18000ක් කියලා තමයි කියන්නේ. මෙහිදී කරුණු පැහැදිලි කිරීමමයි කරලා තිබෙන්නේ. මේ කරුණු පැහැදිලි කිරීම කියන වචනේ තවත් තැනක සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්මස්සෝණේ කියලා. අදාළ කරුණු පිළිබඳ අවබෝධයක් ලබා තියෙන පුද්ගලයෙක් අසුරෙන් කරුණු වටහා ගැනීම තමයි මේක තේරුම. ඒ පළවෙනි දෙවෙනි ක්‍රියාමාර්ගය සපුරාගත් කෙනෙකුට අනතුරු අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක් පිළිබඳ වදන් දෙකක් තියෙනවා පොතේ. යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම පටිපදාව කියන එක. යෝනිසෝ මනසිකාරය කියන එකට නුවණින් මෙහෙය කිරීම කියන වචනයක් ලබාගත්තට ධම්මානුධම පටිපදාව කියන වචනේ පාවිච්චි කළාට කල්යාණ මිත්‍ර සේවනයේ සහ සද්ධර්ම ශ්‍රවණයෙන් පිරිපුන් වන් නැතිව කෙනෙකුට යෝනිසෝ මනසිකාරය දෙන්න බෑ. බුදු පියාණන් වහන්සේ වදාලා වූ ධම්ම අනුධම්ම ප්‍රතිපදාව කෙනකේ දෙන්නට බෑ. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ උන්වහන්සේ කළා වූ නිර්දේශය කියලා. භාවනාව කරන ආකාරය කියලා. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි වෙන් වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියන එකේ අරුත තේරුම් ගන්න. යෝනිසෝ කියන වචනෙට විරුද්ධ වචනේ අයෝනිසෝ. අයෝනිසෝ කියන එකේ තේරුම සිංහලෙන් නුනුවණින් නුවණින් නෙවෙයි. ඔය සදහම් තේරුම් ගෙන වනාන්තරගත වූ සහ සදහම් තේරුම් නොගෙන වනාන්තරගත වූ භික්ෂුන් පිළිබඳව තිබෙනවා ත්‍රිපිටකයේ ආරණ්‍ය සූත්‍ර කියලා කොටසක්. එහිදී සඳහන් කරන කරුණක් තමයි මේ නුනුවණ කියන එක පැහැදිලි කරන්නට අයෝනිසෝ කියන සූත්‍රයේ හිතටන හැඟීම් වගේක් විස්තර කරලා තියෙන එක. යම් කිසි කෙනෙකුගේ හිතට කාමයන් පිළිබඳ අදහස් එනවාද ඊට කරගන්න කාම විතර්ක කියලා කියනවා. තරහවන් පිළිබඳ අදහස් එනවාද කෙනෙකුට රිදවන්න හෝ පරිගන්න හෝ එකට එකට කරන්න. ඒකට කියනවා ව්‍යාපාද විතර්ක කියලා. රිදවන, කපන, කොටන, විනාශ කරන අදහසක් එනවාද? ඒකට කියනවා විහිංසා විතර්ක කියලා. යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේට වර්තමානයේ නැමැති මොහොතෙහි කාම විතර්ක හෝ ව්‍යාපාද විතර්ක හෝ විහිංසා විතර්ක එනවා නම් එතන තියෙන්නේ අයෝනිසෝ මානසිකාරය. එකෙන් සිහියක් නැහැ කියන එක එකෙන් කියන්නේ. එහෙනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සමග යෙදෙන්නක් නොවේයි මානසික යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. මේ පිළිබඳව තවත් අරුතක් පැහැදිලි කරනවා නම් බුදුන් වහන්සේ වදාළ දහම් තේරුම් අරගෙන වනාන්තරගත වෙන්න ඒ කාලේ හිටිය අවිදසුන් වැඩිම සඳහා. දුර ප්‍රදේශවලට යන ජනාවාස වලින් පරිබාහිරව. ඔවුන්ට කරපු අවාදන ශාසනාවල පවතිනවා දුර ඈත ප්‍රදේශයකට යන්න එපා, වඩින්න එපා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදින වෙලාවට ඒවා දරා ගන්නට, ඒවා පාලනය කර ගන්න, ඒවා ශික්ෂණයටපත් කර ගන්න අවබෝධයක් නැත්නම් කියලා. අන්න එවිට මේ කාම විතර්ක සහ ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක චිත්තසංතානියට එන වෙලාවට ඒවට හසු වීම, ගොදුරු වීම, ඒවා ක්‍රියාවට නැගීම තමයි සමස්ත පෘථග්ජන කියන සමාජයේ කරන්නේ. එවිට ඔවුන් කටයුතු කරන්නේ සිහියෙන් නෙමෙයි අසහියෙන්. එවිට ඔවුන් කටයුතු කරන ලබන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි අයෝනිසෝ මනසිකාරයෙන්. නමුත් භාවනාව යනු යෝනිසෝ මනසිකාරයක්ම විය යුතුයි. මෙහිදී අප තේරුම් ගන්නට ඕන කරුණු ගොඩක් පවතිනවා. ඒ කරුණු අතර අපට බුදු සමයේ සඳහන් පොතපත සඳහන් කරන කරුණු දෙකක් පිළිබඳ දැනීම සහ නිවැරදි කර ගැනීම කරන්න වෙනවා. පාසල් අධ්‍යාපනයේ ලැබූ වාසයෙන් පවා ඔබ බුදු සමයේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඒකට සමත විදර්ශනා කියනවා කියලා ඉගෙනගෙන තියෙන්න පුළුවන්. නමුත් ඒ උගන්වන භාවනාවේදීම සඳහන් කරනු ලබනවා සමතේ වඩලා කෙලෙස් යටපත් කරන සමාධිය උපදවා ගත්තම අදාළ සමාධියට අනුව මෙයාමේදී ඊට අදාළ තැන උපත ලබන්න පුළුවන්. ඒකදල සෝවාන් ආදී මාර්ගඵලයක් හිමිවන්නේ නැහැ. මරණය මත ඊට අදාළ අරූපී රූපී භවතරල උපදින්න පුළුවන්. ධානයෙන් කාලක්‍රියාවකට වෙනත් තැනකට යන්න පුළුවන් කරුණාම ඒ මාර්ගය තුළ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන ප්‍රතිඵලයන් නැති බව. මේකට හොඳම සාක්ෂියක් තියෙන තැනක් වෙනවා. ජාතකපත දන්. ජාතකපතේ සඳහන් වෙනවා බොහෝ කතාවල රජකම අතහැර දමා රජ සෘෂ්ටි සම්පත් දරුවන්ට නැත්තම් බිරිඳට පවරා වනාන්තරගත වූ තවුසන් පිළිබඳව අවසන් පිටුවේ නැත්තම් අවසන් කතාවේ සඳහන් වෙන්නේ කිසුණු පිරියම් කොට දැහන් වඩා මරණින් මතු බඹල උපන්නයි කියලා. ඒ කිසුණු පිරියම් කියන වචනෙන් කියවෙන්නේ කිසියම් භාවනාවක් සමාධියක්. කිසුණු පිරියම් කියන එකේ තේරුම කසින වඩනවායි කියන එක. නමුත් ඒ වචනේ අර්ථය වෙනත් ආකාරයෙන් පෙන්වන්නේ. නමුත් මේ ජාතක පොතේ සඳහන් තවුසන් මරණින් මතු බඹල උපදින ආරුණාම මරණින් මතු උපදින්නේ නැති දැනකට ගිය බවක් කියවෙන්නේ නැහැ. ජාතකවත ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් ගත් කලෙහි සිදුවෙන සිදුවීම් සත්‍ය සිදුවීම් වශයෙන් දකින්න බැරි වුණත් යම් යම් දේවල් ඒවා දේශනා වෙන්නේ පවතින මූල ආශ්‍රයන් මත. බුදුරජාණන් වහන්සේ 15 වෙනිට පෙර සිටි අය ගෘහස්ත ජීවිත අතහැර දමා වෙනම එබඳු යෝගාවචර ජීවිත ගත කළ බව සහ එබඳු ප්‍රතිඵල ලබා මියගිය බව ආරාර කාලාම උද්දකරාම පුත්‍ර භග්ගවැනි චරිත ආශ්‍රයෙන් පෙන්වනු ලබනවා. ඔවුනුත් භාවනා කළාය. ඔවුනුත් මේ රූප ශබ්ද ගන්ධ රස අරමුණට හිත තුළ පවතින ආව සමාධියක් හොයාගත්තාය. නමුත් ඔවුන්ට සසර ගමන නිමා කරන්නට බැරි වී අතරමං වූවාය. අන්න අපි තේරුම් ගන්නට ඕන කරුණ. ඔවුන් සම්බන්ධයෙන් ගත් කල අසිත හේවත් කාලදේවල තවසගේ චර්ය රටාව මතක් කරගන්න. සිදුහත් කුමරුගේ ජන්ම පත්‍ර පරීක්ෂණයේදී එහෙම නැත්නම් ඊට පෙර කුමරා නර්මන්ට ආපු අවස්ථාවේදී සිදුනාව සිදුවීම් දෙකක් පිළිබඳ අනාවැකියක් තිබෙනවා. කුමරාගේ පායඟිලි තවුස්තුමාගේ ජටාවේ ගැටීමෙන් සිදුනාව සිද්ධිය පිළිබඳ විමසා බැලීමේදී තමාට වඩා ඉහළ තැනකට මෙයා යන බවත් කුමාරයා ඒ දැක සිනාසන බව සහ එසේ අවබෝධ කරගෙන කියන බණ අහන්න තමන් ජීවත් නොවන බැවින් ඇඬු බව. ඔවුනුත් භාවනා කළාය. ඔවුනුත් යම් දැහැන් ලබා ගත්තාය. නමුත් ඊට වඩා උසස් තැනකට බුදුන් වහන්සේ වඩින බව සහ ඒවා අහන්න නොලැබෙන බව මේකෙන් කියවෙනවා. අන්න ඒ නිසා බුදුබණින් පරිබාහිරව භාවනා සහ ලෞකික ප්‍රතිඵල නැතුවා නොවේ. නමුත් ඒ රහස ඒවා තුළ සෝවාන් ආදී මාර්ගඵල නම් වූ නිවෙන සැනසෙන පිළිවෙතක් නැති බව. බොහෝ වෙහෙස මහන්සි උපදවා ගත්තා. උදේ ඉඳන් රැ වෙනතුරු අතර යනලා කලගඩිය වින්දහා සමානව පසු කාලීනව මේ දැහන් පිරිහී යන බව. එබැවින් අප බුදුරජාණන් වහන්සේගේ අවවාදන ශාස්ත්‍රණාවන්ට අනුව යන්න ඕන. ඉන් පරිබාහිරව යන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඒක බුදු මඟ වෙන්නේ නැහැ. ඒක දුකින් මිදෙන මඟ වෙන්නේ නැහැ. භාවනා සම්බන්ධයෙන් ගත් කල නැත්තම් මේ සිතේ සිත තුළ පවතින ආ වූ සහනය සම්බන්ධයෙන් ගත් කල පවතින ප්‍රසිද්ධ පදන් කීපයක් තිබෙනවා. තදංග, විස්කම්බන, සමුච්ඡේද. මේ ධර්මයේ තේරුම් ගෙන හෝ නොගෙන කරන භාවනාවන්ගෙන් ලබන්න පුළුවන් ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක් මේ තියෙන්නේ. සිතට අසහනයන් ගෙන දෙනු ලබන්නේ ලෝභ දේශ මොහයන් හිතට එන විට. එවන්නේ දැවෙන්නේ කෙනෙක්. ගැඹුරු ධහමක් අවබෝධ කරගත්තේ නැතුව සිත තුළ වෙනත් ආයතනයක් අරමුණක් වැඩි දියුණු කරගන්න පුළුවන් නම් අනිත්‍යා එන්නට නොදී ප්‍රබල කරගන්න පුළුවන් නම් ඒ ප්‍රබල කරගත්ත අරමුණ නිසා තමන්ගේ හිතේ පවතින ක්ලේශයන්ගේ පීඩණය තමන්ට දැනෙන්නේ නැතුව යනවා යටපත් වෙනවා නෑ වගේ දැනෙනවා. මෙන්න මෙසේ හේතු තිබියදී ඒවා සිතට එන්න බැරි ආකාරයකට වෙනත් දෙයකින් සිත පුරවා ගැනීම තදංග ප්‍රහාණය කියලා කියනවා. අනතුරුව ආලාර කාලම උද්දකරම පුත්‍ර වැනි අය මේ ජීවිතේට පවණක් නොව ඊළඟ ලබා ගන්නා වූ ලෞකික ප්‍රතිසන්දිය රූපී අරූපී ප්‍රතිසන්දිය වල පවා මේ දිනු කරගත්ත සැනසille කලක් ඉන්න පුළුවන් බව තේරුම් අරන් තිබුණා. නමුත් ඒනුත් සඳහන් වෙන්නේ ඔවුන්ගේ ක්ලේශ ධර්මයන් යට වූයේ වේ. කලකට නූපදින ආකාරයට යටපත් කිරීමට කියනවා විස්කම්බනය කියලා. අර ජාතක පොතේ සඳහන් වෙන තවුසන් සියල්ල කරලා තියෙන්නේ මේක. උන්ට මරණින් මතු සසර ගමනේ නිමාවක් වෙනුවට බඹලෝ උපත ලැබුවයි කියලා පෙන්වන්නේ. මෙතනත් පොඩි දෙයක් මම කියන්න ඕන. මේ සංසාර ගමනේ අනාගතය පාප කර්මයන් මත අපාගත වීමත් පුණ්‍ය කර්මයන් මත මිනිසුන් අතර හෝ දෙවියන් අතර ප්‍රතිසන්දි ගැනීමක් කියන කාරණාවලට සීමා වෙනවා. නමුත් සංසාර චක්‍රය විග්‍රහ කරන ලබනවා රූපී අරූපී බඹතල කියලා කොටසක්. මේවායි උපත ලබන්නේ පින් පදනම් කොටගෙන පව් පදනම් කොටගෙන නොවේ. මේවා උපත ලබන්නේ අර කියන ලෞකික රූපාවචර හෝ අරූපාවචර ධාන පදනම් කොටගෙන. එතකොට ඒවත් විපාකයක්. එතකොට දානයට සීලයට මිනිසුන් අතර සහ දෙවියන් අතර උපතත් පාපයට අපාගත උපතත් ධර්මයේ තේරුම් කරගන්න නැතුව කරන භාවනාවට භාවනාවෙන් කාලක්‍රියා කළොත් රූපී අරූපී බඹතලත් හමු වෙනවා. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අවශ්‍ය භාවනාව වනකම තියෙන රූපී අරූපී බඹතල උපදින්නද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට වඩා ගැඹුරු යමක් මේ පිළිබඳ නිර්දේශ කළාද? අනෙහිදී තමයි අපට බණ භාවනා කියන වචනේ තේරුම ඉස්මතු කරන්න සිද්ධ වෙන්නේ. හොඳින් හදාරන්න කාගේ හරි උදව්වෙන් ත්‍රිපිටකේ මූලාශ්‍රයන් බුදුරජාණන් වහන්සේගේ ජීවන රටාව හෙළි වෙනවා. අලුයම අවදී පටන් පටන් පස්සුදා අලුයම දෙකවනතුරු තුරිත අතුරේ චාරිකා යමින් උන්වහන්සේ ඉදිරියට එන වික්ෂූන්ට ගිහි සමාජයට කරුණු පැහැදිලි කිරීම නොවේද කරලා තිබෙන්නේ. කරුණු පැහැදිලි කලින් පසු ඔන්න සෙනසුන් තියනවා, විකස්ථාන තියනවා, ගිහින් තමන්ගේ වැඩක් කරගන්න කියලා යැව්ව බව සඳහන් වෙනවා නේද වික්ෂූන් වහන්සේලා. බුදුන් වහන්සේගෙන් බණ අසා වුන් යම් යම් විකස්ථාන සොයා ගිය බව සඳහන් වෙනවා නේද? මේක ලේසියෙන් අතහරින්න පුළුවන් සුළුකට තකන්න පුළුවන් තැනක් නෙවෙයි. නමුත් මේක හෙලිකරන එක සමහර විට සමහර අයගේ හිතට හොඳ වෙන්නේ නැහැ. නමුත් මායේ හෙලිකරන්නේ සිත රිදවා ගන්නට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වෙත ආය කරුණු පැහැදිලි කරමින් ධර්ම දේශනා කළ බව තමයි එවන් මෙස තම් පාඨය තුල ධර්ම සංගායනාවේදී ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරලා තිබෙන්නේ. ආනන්ද හාමුදුරුව කියන්නේ මූලාස්ස තිබුණ ආකාරයෙන් විග්‍රහ කරපු කෙනෙක්. පාගමනින් වැඩියා නම්, ගහක්කට වැඩ හිටියා නම්, තෙමහල් මාලිකාවට වැඩියා නම්, දන් වැළඳුවා නම්, පිරිසක් සමග සාකච්ඡා කළා නම්, ඒ සියල්ල උන්වහන්සේ මෙහෙමයි වුණේ කියලා වාර්තා කරනවා. ඔබට හොයාගන්න පුළුවන් වේද බුදුරජාණන් වහන්සේ පිරිසක් වාඩි කරවාගෙන මහණෙනියක් තම් උපාසක උපාසිකාවෙනි මම දැන් ඔබට භාවනාවක් කරවන්නයි යන්නේ, මා කියන දේ කරන්න කියලා එහෙම කරවු බවට සාධකයක් හොයාගත හැකිද හිතලා බලන්නයි මම මේ කියන්නේ. මොකද වර්තමාන ඉල්ලුම මත බොහෝ විට භාවනාව කරවනවා. මා දකින්නේ භාවනාව කාගෙන් හරි කරවා ගන්න බලාපොරොත්තු වෙන එක තුළ ඔවුන් තුළ තියෙන අනවබෝධය. මොකද මේ කරවා ගන්න එක සහ කරගන්න එක අතර පරතරයක් තියෙනවා. බුදුන් වහන්සේ අනුදැනව දාරලා තිබෙන්නේ තමන්ට අදාළ දේ තමන් කරගන්න ඕනේ කියලා. විවේකසෙනසොල්ට ගිහින් කරගන්න ඕනාකාරය උන්වහන්සේ අවවාද පැහැදිලි කරලා තිබෙනවා, දේශනා කරලා තිබෙනවා. එබැවින් මානම් දකින්නේ බණ කීම යනු භාවනා කරන හැටි කියලා බීමයි. අනිවාර්යයි. භාවනාවෙන් තමයි තමන්ගේ හිත තුළ පවතිනා වූ දුක්වලට හේතු ඉවත් වීමෙන් සිත සම්පූර්ණයෙන්ම සංසිඳීම සිදු වෙන්නේ. සිත ක්ලේශයන්ගෙන් හිස්වීම සිදු වෙන්නේ. හිස්වීම සිදු වෙන්නේ නැත ඒවා රැස්වීම සිදු වන ආකාරය සහ හිස්සන ආකාරය පිළිබඳ පෙළක් තියෙනවා, පෙළදහමක්. ඒ පෙළදහම තේරුම් ගත්තාම ප්‍රායෝගික ප්‍රතිපදාවකදීමයි භාවනා කිරීම කියලා කියන්නේ. දැන් එවිට ධර්මස්සවණයෙන් පරිබාහිරව කරුණ තේරුම් ගැනීමකින් තොරව බුදුරජාණන් වහන්සේ කළා වූ නිර්දේශිත භාවනාව කරන්න පුළුවනි. අන්න වර්තමානයේ අපි දකිනවා. ඇතැම් අම්මලා නැත්නම් ඇතැම් තාත්තලා ධර්මයේ පිළිවන් දරන ලැබියාවක් නැති අය බණ මොකටද ඔච්චර අහන්නේ කියලා භාවනාම කරන්න යන අය. ඔවුන්ට වැරදුන තැනක් තියෙනවා. මතක තියාගන්න බණ කියන්නේ ජාතක කතාවක්, චරිත කතාවක් කියනවට නෙවෙයි. ඒක සරල බණ. අපි ඇසුරු කරන පොඩි හාමුදුරන්ට අපි බණ කියලා දෙන්න ගත්තාම බණ ඉගෙන ගන්න කාලේ ඔවුන් තමයි ජාතක කතාවකින් බණක්, චරිත කතාවකින් බණක් නැත්නම් කතාවක් කියන්නේ. නමුත් අපි කතා කීකිය අයනේ නේ. එබැවින් ධර්මදේශනා කිරීම යනු අනවබෝධය තුළ මිනිස් ජීවිතයේ දුකටපත් වෙන ආකාරය පැහැදිලි කිරීමයි. තේරුම් ගත්ත පුද්ගලයා ඒ දුකටපත් වුන හේතු තමන්ගේ හිතින් ඉවත් කර ගැනීම සඳහා අනුගමනීය ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක යෙදීමයි භාවනාව කියන්නේ. මෙහිදී මේ අනුගමනීය ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක යෙදෙන්න වෙලා තිබෙන්නේ පෞද්ගලිකව තමන් හදාගත්ත දොස් ටිකකින් නිදහස් වෙන්න. ජීවත් වෙන්න යාමේදී සිත අපිරිසිදු වීම කියන එක පොදුවේ සිදුවෙන දෙයක් නෙමෙයි. පෞද්ගලික සිදුවෙන දෙයක්. ඒ ශාස්ත්‍රයන්ගේ ඒ අයට අදාළව සිදුවෙන දෙයක්. මෙබඳු තත්ත්වයකදී තමන් දිසිත අපිරිසිදුන ආකාරය තේරුම් ගත්තේ නැතුව කොහොමද ඒක පිරිසිදු කරගන්නේ? එහෙනම් මේක තේරුම් ගන්න වෙනවා. මෙහිදී මේ සමත කියන වචනේ කර්මස්ථාන 40ක් වශයෙන් අපේ පොතේ සඳහන් වුණාට 40 නෙමෙයි 80ක් තියෙන්නත් පුළුවන්. වෙනත් ආගම් වල වෙනත් වචන තියෙන්න පුළුවන්. Tamanta එන්න තියෙන විවිධ අරමුණු ඒම වැළැක්වීම සඳහා ඔය 40ට අයිති එකක් හෝ වෙන දෙයක් අරගෙන මතුරමින් ඉන්නවා මෙනෙහි කරමින්. ඒ නිරන්තරයෙන් මෙනෙහි කරන සහ භාවිතා කරන නිසා වෙනත් දේවල් වලට ඉඩ නැතුව ගියාම හිතට එන්න ඒවා ඈත් වෙලා යනවා. උදාහරණයක් වශයෙන් මම මේ ඉන්න පුටුව සුවපහසුයි කියලා හිතන්න. ඔබ ඉන්නවා සුවපහසු නැති පුටුවල. ඔබට මේ පුටුවේ වාඩි වෙන්න ආසාවක් ඇති වෙලා තියෙනවා සුවපහසු බැවින්. නමුත් මා මේ පුටුවේ වාඩි වෙලා ඉන්නතුරු ඔබට කවදාවත් මේ පුටුවට එන්න බෑ. හේතුව එතන කෙනෙක් ඉන්න නිසා. ඒ වගේම සුවපහසුවක් නැති පුටුවක තමා ඔබේ හිතේ තියෙන ලෝභ දේශ මොහ නැමැති ක්ලේශයන්. ඒවන ඔබේ හිතට ඇවිදින් ඔබට පීඩා කරන්න බලන් ඉන්නවා. ඔබ මෙතනදී කිසියම් අරමුණක් අරගෙන ඒ අරමුණ ආපෝ වෙන්න පුළුවන්, පට වෙන්න පුළුවන්, තේජෝ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. නැවත නැවත මොහිනෙහි කරමින් වැඩි දියුණු කර ගන්න ලබනවා. එතකොට ඒ අරමුණේ තියෙන බහුල බව හේතු කොටගෙන අනිත් අරමුණ වලට හිතට එන්න බැරි වෙනවා නේ. හිතට නොයන කිසිම අරමුණක දුකක් හිතට දැනෙන්නේ නැහැ. ආවොත් තමයි දැනෙන්නේ. එබැවින් හිතට යමක් එන්ට නොදී වළක්වා ගැනීමේ උපක්‍රමයක් බුදු ශාසනය තුල නෙමෙයි බුද්ධ කාලයට පෙර ආතෝ පවා තිබුණා. ඒක තමයි විස්කම්බණේවත් මගහැර යාම කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරනු ලබන්නේ හිතට යමක් එන්ට නොදී වහගෙන ඉන්න කියන එක නෙමෙයි. සිතට එන්න ඕන. නමුත් හිත අවුල් කරන්න තියෙන හේතු හිත ඇතුලේ නැත්තම් අවුල් වෙන්නේ නැහැ ආවට. එබැවින් මේ සිත සංසම් කිරීම කියන වචන යටතේදී බලෙන් සංසම් කිරීම වෙනුවට නොසංසම් වෙන්න හේතුවක් හිත තුළ නැති නිසා සංසම් වීම කියන තැන දක්වා අපි ඉස්සරහට මේක දිනු කරන්න වෙනවා. බලෙන් සංසම් කරන්න පුළුවන්. ආනාපාන සතිය කියන අරමුණට යොමු වෙන්න නිරන්තරයෙන් හුස්ම ඇතුලෙන් පිටවීම බලන් ඉන්නවා නම් විනාඩි 5ක් යනකොට නැත්තම් 10ක් යනකොට සිතට අරමුණු වෙන්නේ නැත්තන දක්වා ඔබ සංසුන් වේවි. නමුත් ඔබ අරමුණු නැතුව ඉන්න උත්සාහ කරන්න එපා. කයක් ඇතිතුළු මේ කයට අරමුණක් නැතුව ඉන්න බෑ. එක්ක පස් දෙකින් අරමුණක් එන්න ඕන නැත්තම් මනෝද්වාරික අරමුණක් එන්න ඕන නැත්තම් ඇඟ කහන හැටිවත් දැනෙන්න ඕන. නලියනවා වගේ දැනෙන්න ඕන. මොකද කය හැම විටම අරමුණක් සමග දිනනවා. එබැවින් බුදු සමයෙන් අරමුණක් නැතුව සිටීම පෙන්වන්නේ නැහැ භාවනාව කියලා. මතක තබා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම තේරුම් ගන්න වෙනවා. අරමුණ වෙනයි, අරමුණ සමග ඈඳී තිබෙන්නා වූ බර වෙනයි. සාමාන්‍යයෙන් ළදරු කාලේ aran බලන් අරමුණු දැනෙනවා. මේ රටේ තුටේ තියෙන දේශපාලන කාලගුණික වෙනස්කම් සියල්ලක් දන්නවා. නමුත් ඒවා කිසිවක් දරුවෙකුට බරක් වෙන්නේ නැහැ. ඔබටත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. ඔබේ අසල්වාසී නිවසක මරණයක් සිදු වෙනවා ඥාතීන් නොවන. ඔබ සද්භාවයෙන් උදව් උපකාර කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ මරණයේ වේදනාව බර ඔබට නැහැ. ඔවුන්ගේ නිවසේ ඇයට ඒක බර තියන වේදනාව. ඔබට බරක් වෙන්නේ ඔබේ නිවසේ මරණයක් සිදු වුණොත් හැරුණොත්. එතකොට අනිත් අයට බරක් නැහැ ඔබට හිත සංසම් කරගන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. මෙබැවින් ඔබට වැටහෙනවාද අරමුණ වෙනයි ඒකේ පටවා තිබෙන බර වෙනයි කියලා. මෙන්න මේ උපායාසය කියන වචනෙන් කතා කරන අද නම් සමහරවිට ඔකට පීඩණය කියලා කතා කරනවා. දැඩි වෙහෙස කියලා කතා කරනවා. තවත් වචන පාවිච්චි කරනවා. රුධිර පීඩණය කියන අර්ථයෙන් තොරව ප්‍රෙෂර් කියලා කතා කරනවා ඔකට. කල්පනා කරලා බලන්න ජීවත් වීම සඳහා කටයුතු කරන අය තුළ මේ එළිනෙලා පවතිනා වූ ප්‍රශ්න නිසා කොතරම් බරපතල පීඩනයක් පවතිනවද කියන එක. අන්න ඒකයි දුක. අන්න ඒකයි බර. මේ බර නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ බර නැතුව ජීවත් වීම සඳහා බර සිතින් ඉවත් වෙන්න ඕන. එබැවින් ඔබට කරදර හිරිහැර ගෙනත් දෙනු ලබන්නේ ලෝක සිදුවෙන්නා වූ අටලෝ දහම නොවේ. ඒවා ආශ්‍රිත ඔබ විසින් පෞද්ගලිකව ඔබ සාදාගත්තා වූ බරෙහි ප්‍රතිඵලයක්. මේක හිස මත තැබූ බරකට වඩා බරයි. බලන්නේ වඳු අරමුණකින් සිත බර කරගෙන යන අය මහමග ගමන් කරන විට ඔවුන්ගේ මූණේ ආලෝකයක් තිබෙනවද? ඔවුන්ට මහමග වාහනයක් එනවා දැනෙනවද? දුම්රිය හරස් පාරකින් යන ප්‍රදුම්රියක් එනවා කියලා දැනෙනවද? ඔහුත් දන්නේ. ඒ තරමට සිත බර නිසා තමයි අදිසි අනතුරු සිදු වෙලා මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරනු ලබන්නේ මේ අනවශ්‍ය බරක් පටවාගෙන විඳවන්න එපා ජීවිතේ. උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා ඒ බර සියල්ල ඔබට අයින් කරලා දෙන්නම්. ඒ බර ටික අයින් කරයි කියලා ඔබට තියෙනා වූ අන්‍යෝන්‍ය සුහද සම්බන්ධතා එකක්වත් අතහැර දමන්න සිදු වෙන්නේ නැහැ. වත්මන් සමාජය ඇතුළත තිබෙනා වැරදි අවබෝධයක් තමයි මාපිය දූ දරු සම්බන්ධතා පවත්තන්ට බෑ බණ දැනගත්තොත් භාවනා කරන්න ගියොත් කියලා. මාපිය දූ දරු සම්බන්ධතා ඊතා සංවේදීව හොඳින් ගෙනියන්න පුළුවන් වෙන්නේ බණ දැනගත්තම. බණ දැනගන්න නැතුවම වෙන්නේ ආරම්භයේ සුහද තැනකින් පටන් අරගෙන එන්න එන්න ඇත්තනේ. අන්න ඒ විදිහ තමයි බරක් බලපත් වෙන්නේ. එවැනි මිනිසා බුදු සමය අවබෝධයෙන්තරව මහවිශාල ඛේදවාචකයටපත් වෙමින් කයින් පමණක් නොව සිතනුත් ලෙඩ වෙලා දරාගත නොහැකි පීඩණයකින් ඉන්නවා. මේ පීඩණයෙන් ඔබ මුදවා ගැනීමටයි බුදුවරු පහළ වෙලා තිබෙන්නේ. එවි ඔබ විසින් හත් සාදාගත්තා වූ පීඩණයක් වගේම ඔබ විසින් ඉවත් කරගත දෙයක් බවට පත් වෙනවා. ඒ ඉවත් කර ගැනීම සඳහා නම් කරුණ අවබෝධ වෙන්න වෙනවා. කරුණ අවබෝධයෙන් තොරව කරන්න පුළුවන් කමක් නැහැ. එබැවින් බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ හිටියා වූ ඍෂිවරුත් දෙයස දිවකන පරචිත්ත විඥානනේ පුබ්බේ නිවාස ඥානෙ ආදී කොටසේ ආසවක්ඛේ ඥානෙ හැරෙන විට සියලු ඥාන මරෙන් මතු උපදින්න අවශ්‍ය රූපී අරූපී බඹතල සඳහා අවශ්‍ය කරන්නා වූ ඥාන ලබාගෙන හිටියා. මතක තබා ගන්න ඔවුන් අතර එකදු මාර්ග පරලාභියෙක් හිටියේ නැහැ. අන්න ඒකයි වෙනස. බුදු සමයේ පැහැදිලි කරන ලබන්නේ මාර්ගඵල පිළිබඳ ඉඟියක් නැත්තම් ප්‍රතිඵලයක්. අර මාර්ගඵල පරිබාහිරව ලබා ගන්නා වූ සමාධියක් භාවනාවක් දියුණුවක් මරණින් මතු බඹලෝ යාමක් තිබෙනවා. නමුත් ඒ බුද්ධ නිර්දේශය නොවේ කියන එක ඔබට වැටහෙනවද? මේක තේරුම් ගන්න වෙනවා. මේදී කොහොමද මේ කරන්න කියන එක තේරුම් ගන්න ඕනනේ. කොහොමද භාවනා කරන්නේ? අපි එවඳු ප්‍රශ්න මේ සමාජයෙන් විමසා ඇති සිය දහස් වතාවක්. ධර්මයේ තේරුම් නොගත්ත සියලු දෙනා දෙන පිළිතුරු අසත්‍යක් සහ අර්ධ සත්‍යක්. සත්‍ය පිළිතුරු කාගාවත් නැහැ. මොකටද භාවනා කරන්නේ? සිත එකඟ තැන තියාගන්න, සිත සංසම් කරගන්න. වන සමහර අයගේ උත්තර. එදිනදා ජීවිතය ගත කරන මනුස්සයෙ ඉන්න සිත එකක තැන තියාගන්න බෑ. ඒ කටයුතුත් එක්කලා සිත හැසිරෙන්න ඕන. එහෙම සිත එක තැනක තියාගන්නා වැඩ නවත්තලා ඉඳගෙන ඉන්න වෙනවා. ඒ වැඩ නවත්තලා ඉඳගෙන ඉඳලා සිත සම්සම් කර ගැනීම අත්කල මතාන යෝගින් ඉන්දියානු සමාජයේ කරපු දෙයක්. වර්තමාන සමාජයේ නැමති යන්ත්‍රණයේ ක්‍රියාත්මක සඳහා නගර සභාවක කුණු එකතු කරන්නාගේ සිට රට පාලනය කරන පුද්ගලයා දක්වා සියලු දෙනා ක්‍රියාත්මක වෙන්න වෙනවා. තමන්ට පැවරුණු වගකීම අතහැර දමා භාවනා කරන්නට කැරේට ගියොත් නගර සභාවේ වැඩ කරන කම්කරුවන් පසුදාට නගරයක අපට නාහිතියාගෙන යන්න වෙන්නේ නැහැ. එබැවින් මේ වැඩපොළ අතහැර දමා කරන වෙනම කාර්යයක් වශයෙන් හිතන්න එපා මේක. වැඩපොළ සමගම යහපත් වූ වැඩපොළ සමගම තමන් විසින් පෞද්ගලිකව කළ යුතු රහසිගත අධ්‍යාත්මික කාර්යයක් මේක. ඒ සඳහා ප්‍රදර්ශනය කාමයේ තියෙන්න ඕන නැහැ. වත්මන් සමාජය තුළ පවතින ඇතැම් ප්‍රදර්ශන කාමයේ. ඒ කියන්නේ තමන් සුදු ඇඳගෙන වාඩි වෙලා ඉඳගෙන භාවනා කරන කෙනෙක් දන්න කෙනෙක් කියලා අඟවන්න යෝනකම තියෙන්නේ. මේවා හුදු වෙළඳපොලේ තියෙන දේවල්. මට තේරෙන ආකාරයට නම් භාවනාව තමා භාවනා කරන බව අනිත් කිසිවෙකුට දැනුම් දෙ යුතු නැහැ. දැනගන්න අවශ්‍යන්නේත් නැහැ. පේන්නෙත් නැහැ එහෙම. එහෙමයි බුදු සමයේ භාවනාව. ඒක අතිශය පෞද්ගලික කාර්යයක්. තමාට තමන් පෙනෙන තමා හඳුනාගෙන කරන්න ඕන කරුණක්. මෙලෙයින් මේ කරුණ පිළිබඳ අනවබෝධයේ ප්‍රතිඵලය තමයි පිරිස් වශයෙන්. මම දැකලා තියෙනවා ඔය රැඳවීමේ ස්ථාන නැත්තම් බන්ධනාගාර සඳහා ගෙනාන අය චුදිතයන්. චෝදනා ලැබුව වැරදි කරුවන් නෙමෙයි චුදිතයන්. ඔවුන් තනිව ගෙන යනවට සැකයි, පැනලා දුවයි කියලා. ඒ නිසා පිරිස් වශයෙන් දංගලක් දාලා බැඳගෙන aran යන්නේ. සිරකරුවන් නම් දංගලක් දාලා බැඳගෙන aran යන්න පුළුවන්. මේ භාවනා කරන අයත් මෙහෙම දංගලක් දාලා බැඳගෙන හවුලේ කරන්න පුළුවන්ද කියන එක තමයි මට තියෙන ලොකුම ගැටලුව. මොකද එක එක්කන පුද්ගලයාට අරමුණු වෙන්නේ පෞද්ගලිකව. ඒ පුද්ගලයාට අදාළ ලෝභ දේශ මොහ උපදින්නේ පෞද්ගලිකව. උපදින්නේ පෞද්ගලික කාරණා නිසා. උපදින කරුණ තියෙන්නේ gedara වෙන්න පුළුවන්, වෙළඳපොලේ වෙන්න පුළුවන්, මහමග වෙන්න පුළුවන්, රෙදුරකට නම්, Tamange විරුද්ධවාදීන් ඉන්න තැන පුළුවන්. මේ විරුද්ධවාදීන් ඉන්න තැන මහමග මේ විදිහ කාරණා එක හා සමාන වෙනවාද? අපි දකිනවා. සමහර දරුවන් අම්මා එක්ක තරහයි. සමහර අම්මලා දරුවෝ එක්ක තරහයි. සමහර සැමියන් බිරිඳ එක්ක තරහයි. සමහර බිරිඳවරුත් අම්මයා සැමියා එක්ක තරහයි. සමහර සහෝදර සහෝදරියන් දැක්කහම කේන් තියෙනවා. සමහර අයට ගමේ ඉන්න අනිත් අය දැක්කහම කේන් තියෙනවා. සමහර අයට දේශපාලන විරුද්ධ වාදීන් දැක්කහම කේන් තියෙනවා. සමහරුන්ට සතුන් දැක්කම කේන් තියෙනවා. මේ ද්වේෂයේ උපදින ආකාරය සමාන වෙනවද? ඔබ කල්පනා කරලා බලන්න. ඔබට තරහ උපදින්නේ අනිත් අයට උපදින ආකාරයටමද? Taman විසින් හදාගත්ත විරුද්ධ වාදීන්ෙන් තන මේ උපදින්නේ. එතකොට ලෝභයේදී ලෝභය ශේ කරන්ට උනිවර කරන්ට වෙනවා. කරන් ලෝභය උපදින්න වෙනවානේ. ද්වේෂයේදී ද්වේෂය ශේ කරන්න වෙනවා. කරන් ද්වේෂය උපදින්න වෙනවානේ. ද්වේෂය එක හා සමාන සිද්ධියකින් කෙනෙකු උපදිනවද? නෑ. තම තමාට අදාළ ශේස්ත්‍රයක උපදින්නේ. එබැවින් බුදු සමය සඳහන් කරලා තිබෙන වදනක් මා මෙතෙන්ට ගන්න කැමතියි. භාවනාවෙන් සිදුවේ යුත්තේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය. හැකෙනකේ තේරුම බිඳුවට බහින්න ඕන කියන එක. බිඳුවට බහින ප්‍රතිපදාවයි භාවනාව. එකේ සිට 100ට නගින ප්‍රතිපදාවට භාවනාව කියන්නේ නැහැ. ඒකට කියන්නේ අයෝනිසෝ මානසිකාරය. නුනුවණින් මෙනෙහි කිරීම තුළ තමයි ඒවා වැඩෙන්නේ. මෙන්න මේ නුනුවණින් මෙනෙහි කිරීම නැමැති මෝඩකම ජීවිතයට පුරුදු කරගෙන යනකොට තමයි දාන සීල භාවනා කරුණ නිසා හෝ බුද්ධ ආදී මහත්තම යනවා සම්මන ගැසෙන නිසා හෝ ත්‍රිලක්ෂණයේ පින ධර්මය අහන්න ලැබුණම තමන්ගේ හිත තුළ හට ගන්නා වූ මූල බීජ තත්වයන් මුල් කොටගෙන තමයි දුක් සංඛ්‍යාව ජීවිතේ ඉහළ යන්නේ කියන එක තේරුම් ගන්න ලැබෙන්නේ. එතකොට ඉහළ යන්නේ ධර්මයේ සරණින් නෙවෙයි. බුදුන් වහන්සේලා ලෝට නිර්දේශ නොකළ වෙනත් දහමක් ධර්මයක් වශයෙන් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. ලදරුවකගේ ජීවිතයේ සිට මහලු වයස දක්වා එනකොට කයින් වැඩෙන්නා වගේ කෙනෙක් ලෝභයෙන්, දේසයෙන්, මොහෙන් වැළෙන බව පේන්නේ නැද්ද කියලා? දරුවෙකුට වඩා තරුණේ තරුණෙකුට වැඩි කෙනෙක් හිතුවක්කාර බව පේන්නේ නැද්ද කියලා? අන්නේ විදිහට සිත තුළ අන්තර්ගත කරගන්නා වූ දුක් මූලයන් කී සංඛ්‍යාව ඉහළනම්වා ගැනීම භාවනාව නොදන්නා පුද්ගලයා, අයනුසෝ මනසකාරින් කටයුතු කරන පුද්ගලයා කරගන්න දෙයක්. කරගත්තනම් ඒවයි වද වේදනාව විඳින්න ඕන. දැන් අර සාමාන්‍යයෙන් ගම්බද විවාහරේ තියෙනවානේ අර හොරෙන් උම්බලකට කනව අහුවෙලා මේ පූසෙක් සම්බන්ධ කතාවක්. ඊට පස්සේ ඌ කූඩුවක් අල්ලලා නැත්තම් ඌ අල්ලන්න හිර කූඩුවක් අල්ලලා ඒක අල්ල ගන්නවා. දැන් උට පැනලා යන්න විදියක් නැහැ. දැන් ඒක හිර වෙලා ඌ ඉන්න වෙනවා. දැන් කිව්වයි කියලා කියනවා උම්බලකට හොරෙන් කෑවනම් දුක විඳපන් බලලෝ කියලා. ඒ වගේ ජීවත් වෙන්න ගිහිල්ලා අරමුණු සමග ලෝභ දේශ මොහ නැමැති බර පටවා ගත්තනම් විඳින්න ඕන. මේන ජීවිතයේ දුක. අරමුණ ඉතුරු වෙද්දී බර අයින් කරගන්න පුළුවනි නම් ඒ අරමුණ විතරක් ඇති ලෝකේ ජීවත් වෙන්න. බර ඕන නැහැ. අමතර දෙයක් මේ බර කියලා කියන්නේ. මෙන්න මේ බර පැටවෙන එකට තමයි කියන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයටපත් වෙනවයි කියලා. එබැවින් තමයි මේ සමාජයේ ධර්මයේ තේරුම් ගත්තේ නැති අය ජීවත් වෙන්න ගිහින් අන්‍යෝන්‍ය සම්බන්ධතා පවුල් කරගෙන ජීවිතය අවුල් කරගන්නේ. වත්මන් සමාජය තුළ විවාහ සංස්ථාව නිරීක්ෂණයට ලක් කරන්න. අතැඟිලි බඳින්නේ දෙදෙනෙක් එක්තෙන් කරන්නේ දෙදෙනාම එක්කෙනෙක් වශයෙන් සලකන්න කියලා හිතාගෙන. අවුරුදු 75ක් ජීවත් වුණොත් දෙදෙනා එක් එක්කෙනෙක් වශයෙන් ජීවත් වෙන අය 100ට කීයක් හොයාගන්න පුළුවන් වේද? දෙකක් හරි තුනක් හරි. අන්නය විවාහයෙන් ආරම්භ කරන එදා පටන් ඇතුළතින් ඈත් වෙමින් ජීවත් වෙනවා. මෙන්න ලෝභ දේශ මොහයන්ගේ ප්‍රතිඵලය. මෙන්න මේ ඈත් වීමේ ප්‍රවණතාවයේ නවත්තා වුන්ට ඈත් නොවි යවුනොන්ට සුහදව ඉන්න. මේ සම්බන්ධතා පළදු කරගන්න නැතුව ඉන්න. පුළුවන්කමක් තියෙන්නේ ඇතුළත හිතේ තියෙන මෝඩකම් ටික හිස් කරගත්තොත්. ඒ විදිහේ සම්බන්ධතා සුන්දරයි දේශහගත නැහැ. පළදුවන්නේ නැහැ. පාලුව මතා ගන්න ඕන දෙයක් වෙන්නේ නැහැ කියලා ලින්ගත් මත බවක් දෙයක් පවතින දෙයක් වෙනවා. එබැවින් අපි දකින්නේ එකකින් ආරම්භ වී සිය දහස් ගණනකින් කෙලවර වෙන ප්‍රශ්නාවලියක වැරදි ගමන් මග යාම වැළැක්වීම සඳහා තමයි ඒ වගේ අයිකේ ඉහළ යාම වැළැක්වීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ භාවනාව නම් වූ දෙයක් නිර්දේශ කරලා ඔබ ඔබේ සමාජ ප්‍රශ්න තියෙන ටික පැත්තකින් තියලා ගෙදර හෝ කොහේ හරි කැලේකට ගිහින් වාඩි වෙලා හිටියට අර ගෙදර තියෙන ප්‍රශ්න වලට උත්තර හමු වෙන්නේ නැහැ. ඔබට එතකොට ජීවිතේ වෙනම දෙයක්, භාවනාව වෙනම දෙයක් බවට පත් වෙනවා. මේ ජීවිතේ වෙනම සහ භාවනාව වෙනම කියන එක තමයි අද සමාජයේ පවතින්නේ සමතය බොහෝ විට භාවිතා කරන නිසා. ධර්මයේ තේරෙන්නේ නැති අය ආනාපාන සතියෝ මෛත්‍රියෝ ආදී වශයෙන් ඒ සුළු දෙයක් වඩලා සිටියේ සමාධියක් හොයාගත්තට අපි විරුද්ධ නැහැ. නමුත් සැබෑ මෛත්‍රිය කියන්නේ කුමක්ද කියලා ඔබ දන්නවද? න පරෝ පරං නිකුබ්බේත න අතිමඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා න අඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡේය. මේ ඔබ දන්නා වූ කර්මිනිත සූත්‍රයේ තියෙන ගාථාවක් නේ. ඔය සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා නිකන් කී කියා ඉන්නවට වඩා ඔන්න ඔය කාරණා ටික හොයාගන්න බලන්න. න පරෝ පරං නිකුබ්බේත කිසුවෙක් කිසුවෙක් නොරවටත්වා න අතිමඤ්ඤේත කත්තචිනං කංචි කිසියෙක් කිසියකට වෛර නොකරේවා, අවමන් නොකරේවා. ව්‍යාරෝසනා කයෙන් සහ වචනින් සිද්ධ කරන්න තියෙනා වූ ප්‍රාණඝාත, අදත්තාන, කාමීච්ඡාචාර, මුසාවාද, බොරුපරස, හිස්කේලම් ආදී දේවල් නොකරත්වා. ඒක තමයි ව්‍යාරෝසනය. පටිඝ සංඥා තරහ හැඟීමකින් නොක්තව අන් අයට දුකක් කැමති නොවෙන්න ඕන. අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡේය. දුක කැමති නොවෙන්න වෙනවා. එතකොට මෙන්න මේ ටික නේද මෛත්‍රිය කියන්නේ. ව්‍යාරෝසණයෙන් ඉවත් වීම, පටිසංගයෙන් ඉවත් වීම, අන් අය නොරැවටීම, වෛර නොකිරීම. එතකොට ඒ ලෝභ දේශ මොහයන්ගෙන් ඉවත් වීම නේද? අමුතුවෙන් වදනක් භාවිතා කිරීම වෙනුවට මෙන්න මේ කාරණා තේරුම් ගන්න පුළුවන් නම්. බුදු සමයේ සම්පූර්ණ මට මේ කාලයේ සම්පූර්ණ භාවනාව විස්තර කරන්න ඉඩ කර ලැබෙනවායි කියලා මම කල්පනා කරන්නේ නැහැ. නමුත් අවසන් වශයෙන් මේ වදන් ටික ඔබට කියන්න වෙනවා. තිලකුණු වඩනවා කියලා වචනයක් තියෙනවා. ඔබේ මේ සිතේ ලෝභ දේශ මොහ වැඩෙන්නේ තිලකුණු වලට එරෙහි යාම නිසා. තිලකුණු වලට එරෙහි ලක්ෂණයද කියනවා නිත්‍ය ලක්ෂණය, සුඛ ලක්ෂණය, ආත්ම ලක්ෂණය. පෘථග්ජන භාවය තුළ කටයුතු කරන්නා නිත්‍ය ලක්ෂණය, සුඛ ලක්ෂණය, ආත්ම ලක්ෂණය භාවිතා කිරීම නිසා ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් වැඩෙමින් හිත තුළ දුක් සංඛ්‍යාව එකේ සිට දහස් දසදහසක් දක්වා දමා ගන්නවා. ඉහළ දමා ගන්න ජීවිතයේ දුක් වැඩි වෙනවා. මෙන්න මේ ඉදිරියට හේතු තැබීම තුළ දුක් වෙන කාරණා සංඛ්‍යාව ඉහළ යන්නේක වළක්වන්නට තියෙන දේවල් වලින් හිස් වෙන සහලුතින් හේතු එකතු නොකිරීම නැවති ක්‍රියාවක නිරත වෙන්න ඔබට සිද්ධ වෙනවා. මෙවෙන් ධර්මස්වණේකට සියලුම සංස්කාර ධර්මයන් අනිත් දුක්ඛානාත්මයන්හි තේරුම කුමක්ද? සියලු සංස්කාර ධර්මයන් නිත්සුඛාත්මයන්හි තේරුම කුමක්ද? සියලු සංස්කාර තියෙන්නේ කොහේද? බාහිර ලෝකයේද? ඔබේ සිතේද කියන එක හොයාගන්න. ඔබ මම මගේ සංකල්පය තුල පුඤ්ඤාභිහෝ අපුඤ්ඤාභිහෝ ආනිජ්ජාභි සංකාර වශයෙන් ගැනීමේදී ලෝභ මොහෝ දේසෝ මගින් දුක්වලට හේතු රැස් වෙනවා. එතකොට සංස්කාර ධර්මයන් නිත්සුකාත්මකට ගන්නා දුකින් අත මිදෙන්නේ කොහොම භාවනාව වඩන්නේක් වෙන්නේ නැහැ. සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් තියකියයින නෙවෙයි තියෙන්නේ. භාවිතා කරන්න. භාවිතා කිරීමේදී තමයි දුක්වලට හේතු ඉවත් වීමෙන් අලුතෙන් දුක්වලට හේතු ඉතුරු නොවීම සිදු වෙන්නේ. මෙන්න මේ කටයුත්ත කරන්නේ කොහොමද කියලා තේරෙනතුරු කල්‍යාණ මිත්‍ර සේවනය ලබා සද්ධර්ම ශ්‍රවණය කරන්න. අනතුරු ඔබට මේ ප්‍රායෝගික ප්‍රතිපදාව ආරම්භ කරන්න වෙනවා. ආරම්භ කරන්න ඕනමයි. කර්මක්ෂය කිරීමේ කටයුත්ත භාවනාව කියලා කියන්නේ. එබැවින් කුසල දහම් වැඩෙනවා කියන එකේ තේරුම පින් වැඩෙනවා කියන එක නෙමෙයි, ලෝභ දේශ මොහ ශේවි යනවායි කියන එක. සිත ලෝභයෙන් දේශයෙන් මොහෙන් හිස් වෙනවායි කියන එක. ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ සිත උපාදානයන්ගෙන් මිදුණා කියලා. මේ උපාදානයන්ගෙන් මුදවා ගැනීම සඳහා අනුගමනීය ක්‍රියාමාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ භාවනාව තුළින් නිර්දේශ කරලා තිබෙන්නේ. හැම දිනම ධර්මයේ තේරුම් අරගෙන තමා ජීවත් වන ශාස්ත්‍රය තුළ නිින්ද හැරුණු විට සතර ඉරියව්වේදී මොන මොන කාරණා නිසා තමන්ගේ හිතට ලෝභ දේශ මොහ උපදිනවාද? ඒවට හසු වී ප්‍රශ්න අවුල් කරගෙන අයෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරනවාද? ඒවා මමකට නොගැනීමෙන් අවසන් කරන්නට, යලි දුකකට හේතු ඉතු නොවන ආකාරයෙන් අවසන් කරන්නට පුළුවන් ආකාරයේ ක්‍රමෝපායයි. ඒකට විවිධ ක්‍රම නැහැ අන්තිමට. එකම ක්‍රමයයි පවතින්නේ. ඒ ක්‍රමයට කියනවා ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරුන්තෝ කියන වචනය. පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම නැමැති ඒක එකම භාවනාවට බෞද්ධයින් එන්ටෝන ධර්මයේ තේරුම් අරගෙන විශේෂයෙන් මෙතන මාතාව පද දෙකක් පෙන්වන්න කැමති. පෘථග්ජන භාවය තුළ ඔබට සමත භාවනාවන් කරන්න පුළුවනි. ඒවට කර්මස්ථාන අයිති වෙන්න පුළුවනි. එතෙන්ට මාර්ගඵල ගේන්න බෑ. ඔබ ආර්ය භාවයට පත් වෙනන් පස්සේ ඔබට කරන්න තියෙන තිලකුණු වැඩිම විතරයි මාර්ගඵල පිළිවිලින් නිවීම සාක්ෂාත් වන්නේ. නැත්තම් මේ ලෝභ දේශ මොහ බින්දුව දක්වා පහළට බස්ස ගන්න පුළුවන් වෙන්නේ ආර්ය පුද්ගලයින්ට තිලකුණු වැඩිම තුළින්. එබැවින් බුදු සමයේ හැම විටම නිර්දේශ කොට තිබෙන්නේ තිලකුණු තේරුම් අරගෙන තිලකුණු වැඩිමයි. තිලකුණු යන්න වදනෙන් පාඩම් කරගත්තට හෝ පාසල් ගිහින් ඉගෙන ගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයේ කොට ඒ තේරුම් ගන්න. තේරුම් ගත්තයින් පස්සේ ඔබට පුළුවන් වෙයි මේ මාර්ගය යන්න. අන්න එය මේ ජීවිතය තුළම ඔබගේ දුකට හේතු ඉවත් කර ඔබට සැනසීම ලබා දෙන්නා වූ දැවිලි තැවිලි සාංශාරීරික මානසික රෝග පීඩාවන් බොහෝ දුරට සමනය කරන්නා වූ සැනසිලිදායක ජීවිතයක් ලබා දෙන්නා වූ මඟ බවට පත් වෙනවා. එසේ කර ගැනීම සඳහා බෞද්ධ වූ අපි ඕනෑම කෙනෙක් උත්සාහවන්ත වෙන්න වෙනවා. තිලෝගුරු බුද්ධ ආනන්ද වහන්සේ හිලි කර වදාළා වූ ත්‍රිලක්ෂණය නම් වූ ධර්මයේ සරණින් ඔබට ඔබේ චිත්ත සද් පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය දහම් මැස පාදා ගැනීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා හේතු ආසනාව වේවා ඔබ හැම දිනාටම මෙලොව වශයෙන්ම ඇතුළත ලෝභ දේශ මොහයන්ගෙන් හිස් කර ගැනීමෙන් ලබන්නා වූ නිවන සැනසෙන සුළු බව අත්දකින්නට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අප මේ මොහොතේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. අද ධර්ම දේශනාවේ අනුග්‍රහක බවතුන්ගේ තොරතුරු සමග ප්‍රාර්ථනාවන් පැහැදිලි කරන්නත් මේ බලාපොරොත්තු වෙන්නේ. ලෙවන්ගම තලවත්ත පදිංචි රුවන් ජයකොඩි ආරච්චි මහතා ඇතුළු පවුලේ සැමගේ සදහැවර දායකත්වයෙන් රුවන් ජයකොඩි මහත්මයාගේ පරලොව සැපත් ආදරණීය පියාණන්ටත් පවුලේ නමින් මියගිය සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහා සුජීවත්ව සිටින මව ඇතුළු සියලුම ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සඳහා ධර්මකාමී සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන් සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම අනුග්‍රහකත්වයක් දැරූ බව එපිනතුන් සඳහන් කරනු ලබනවා. එබැවින් මේ ප්‍රාර්ථනේ සඳහන් පරිදි පරලෝ සැපත් හැමට පින් අනුමෝදන්ව පිනින් මදාය පිනින් පේ දුකටපත් අය දුකින් අතමිදී සසර වසනාතුරා රෝග පීඩාවන්ට අකල් මරණයන් නොවන උතුම් නිවනින් සැනසේවා. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. උන්ගේ රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සඵල වේවා. තිලක්ෂණේ නැමැති බුද්ධ වචනේ ගැඹුරු වටහා ගන්නට ලැබීම තුළින් ඒ අනුග්‍රහක බවතුන් හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණයෙන් සැනසෙන්නට මෙන්න අනුග්‍රහක දායකත්වයේ සමග ධර්මානුශාසනාවේ අවබෝධයේ හේතු ආසනාව වේවායි අපද ඉතිසින් ප්‍රාර්ථනා කරනු ලබනවා. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. අදේ ධර්මානුශාසනාව පැවැත්වූ ගරුතර දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල ගිම්වේ ධම්මවංශේ ස්වාමීන් වහන්සේ සිරි විදුත් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. නිවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි කතා කරන ජාතික ගුවන්තුලයේ ආධුනික අංශයේ දුරකථන අංකයේ 01112697174